ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් මේ පින්තුන් එකතු වෙලා ඊටම වටිනා අනිසංසදායි පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානම් භික්ඛවේ සම්පුරුස පඤ්ඤත්තම් පඬිත පඤ්ඤත්තම් කියලා. දානය දන් දීම කියන එක බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් හොඳයි කියලා වර්ණනා කරපු ගුණයක් කියලා. අන්නේ දානයයි ඔබේ මේ දෑතින් පූජා කරේ කියලා හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් ඔබ මහන්සියෙන් ධර්මයේ ගෝපයාගත්තු මේ ධානය කැප කරලා මේ දානය පූජා කළේ මේ තුන් ලෝකෙම වැඩ සිටිය උතුම්ම ශාස්ත්‍රවරයන් වහන්සේ වෙනුවෙන් ය කියන බලවත් ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් සිත ඉහළටම දියුණු කළා වූ මේ ලෝකේ පහළ වන උතුම්ම මනුෂ්‍ය රත්නය. සාරසංඛ්‍ය කල්පලක්ෂය අප කෙරෙහි මහත් කරුණාවෙන් දාන ආදී පෙරොන් දහම් පුරලා සම්බුද්ධත්වයට පත් වුණු ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් ය මේ සම්බුද්ධ පූජා පැවැත්වුවේ කියන බලවත් ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කරන්නට ඒ සම්බුද්ධ ශාසනය තුල සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්න කැපවෙච්ච කැපවුණෝ ඒ අතීතයේ පටන් වැඩ සිටිය මහා සංඝරත්නය වෙනුවෙන් සරුවත් මොගලන් ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය ඔබේ මේ දානය පූජා කළේ කියලා ඔබ සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දානමය වශයෙන් හෝ සීලමය වශයෙන් භාවනාමය වශයෙන් යම්කිසි පුණ්‍ය කර්මයක් කරනවා නම් ඒ පුණ්‍ය කර්ම පිළිබඳව දේශනා කළේ චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල් ඒ වගේම සිතට පිරිකර කියලා. අපි බොහෝ විට බාහිර ගේ දොර අපේ වත්ත පිටිය ඇඳුම් පැනඳුම් අපේ ශරීරය නිතර අලංකාර කරන්නට පිරිසිදුව තියන්නට අපි උත්සාහ ගන්නවා. ඒක හොඳ දෙයක්. පින්කම් වලින් විශේෂයෙන්ම කරන්නේ අපේ හිත ලස්සන කර ගැනීම. හිතේ තියෙන අකුසල විතරක දුරු කරලා හිතේ දානමය වශයෙන් ඒ වගේම මෛත්‍රියමය වශයෙන් ශ්‍රද්ධාමය වශයෙන් ප්‍රඥාමය වශයෙන් මේ කුසල චේතනා දිනු කර ගැනීම නැත්නම් සිත අලංකාර කිරීමයි මේ දානමය පින්කමෙන් සිදු කරන්නේ. ඉතින් ඒ පින්කමයි ඔබ මේ හොඳින් නිමාවටපත් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දානය අපට කොයිතරම් දුරට දෙන්න පුළුවන්ද කියන කාරණය. ඒක ආරම්භ කරන්නේ ඉතාම සරල දෙයින්. අපි ආහාර පාන අනුභව කරලා ඒ ආහාර පාන අනුභව කරන්නට පාවිච්චි කරපු භාජනය සෝදන අවස්ථාවේදී ඒ ඉඳුල් ටික සෝදනකොට අපි ඒ ඉඳුල් ටික අපි සින්කෙහෙකට දැම්මත් අපි කල්පනා කරනවා නම් මේ ඉඳුල් ටික සතෙක් ආහාරයට ගනීවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් දානමය පින්කමක් වෙනවා. එතනින් ආරම්භ කරන මේ දානමය පින්කම අපේ ගෙදර ඉන්න සුරතල් සතුන්ට කැම දෙන එක, අපේ නිවසේ නම්මට තාත්තට උපස්ථාන කරන එක, ගෙදර දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට ආහාර පාන ආදී උයලා පිහලා උදව් කරන එක, මේ හැම දෙයක්ම දානෙට අයිති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නදෝ බලදෝ හෝති, වන්නදෝ හෝති වත්තදෝ, යානදෝ සුඛදෝ හෝති, දීපදෝ හෝති චක්කුදෝ කියලා. යම් කෙනෙක් ආහාර පාන දෙනවා නම් ඒක බලය දුන්නා වගේ, ශරීර ශක්තිය දුන්නා වගේ. වන්නදෝ හෝති වත්තදෝ, යම් කෙනෙක් ඇඳුම් පැළඳුම් පූජා කරනවා නම් ඒක වර්ණ සම්පත්තිය, රූප සම්පත්තිය දුන්නා වගේ. යාන දෝසුක දෝ හෝති, යම් කෙනෙක් යාන වාහන පූජා කරනවා නම් කෙනෙකුට ගමන් පහසු සලසනවා නම් ආම්වාසෙන් සෙරපු දෙකක් සපත්තු දෙකක් හරි යම් කෙනෙකුට පරිත්‍යාග කරනවා නම් ඒක සඳහන් කළේ සැපය දීමක් හා සමානයි කියලා. දීපදෝ හෝති චක්කුදෝ, ආලෝක පූජාවට උදව් කරනවා නම් කෙනෙකුට ඇස් දෙකට ප්‍රතිකාර කරනවා නම් කණ්ණාඩි දෙකක් අරන් දෙනවා නම් මේ දේවල් ඇස් දන් දීමක් හා සමානව කියලා දේශනා කළා. මෙහෙම සඳහන් කරලා මේ භෞතික දේවල් දෙන ආකාරය මේ සඳහන් කළේ. ඒ භෞතික දේවල් හැමදේම සඳහන් කරලා භෞතික දේවල් වලින් නැත්නම් මෙටීරියල්ස් වශයෙන් දෙන දේවල් වලින් ඉහළම දේ හැටියට සඳහන් කළේ මොකද්ද? සෝච සම්පදදෝ හෝති යෝ දදාති උපස්සයන්. යම් කෙනෙක් කෙනෙකුට නිවසක් පූජා කරනවා නම් ඒ තැනැත්තා සියලුම දේවල් දන් දුන්නා වගේ කියලා. අනිත් අපි ආහාර පාන ඇඳුම් කැලඳුම් ආදී ජීවිතයේ එක කලකට විතරයි ප්‍රයෝජනවත් වන්නේ. නමුත් කෙනෙකුට නිවසක් දුන්නොත් බාහිර ලෝකෝ අනතුරක් නොවුනොත් ඒ නිවස ඇතුළේ ඒක නා ජීවත් වෙනකම් මේක නට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා නිවසක් හදන එකට උදව් කරන්න පුළුවන් නම් ඒක ආමිස දාන අතරින් ඉහළ දානයක් වශයෙන් සඳහන් කළා. ඒ අතර සඳහන් කරනවා ස්වාමින් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ආවාසයක්, කුටියක්, සංඝාවාසයක් නැත්නම් සංඝරත්නයේ වැඩ සිටින විහාරස්ථානයකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක ඉහළම ආමිස දානයක් විදිහට සැලකනවා. මෙහෙම සඳහන් කළා ඒ ආමිස දානවට වඩා ආනිසංස දායී විදිහට සැලකනවා අභය දානය, ජීවිත දානය පූජා කිරීම, මරණයට කැප වෙලා ඉන සත්වයන් ආමාශයෙන් මතුරුවෙක් හෝ මරණයෙන් නිදහස් කරන්න පුළුවන් නම් අපට සින්කේකේ වැටිලෙන කූඹියෙක් නැත්නම් කොමඩ් එකේ වැටිලෙන කුඩා සතෙක් ඒ සතාගේ ජීවිතය හරි බේරන්න පුළුවන් නම් ඒක අභය දානයක් පින්කමක් වෙනවා, ජීවිත දානයක් දුන්නා වෙනවා. මෙහෙම සඳහන් කළ බුදුහාම සඳහන් කරනවා අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාතස්ති. යම් කිසි කෙනෙක් ධර්ම දානමය පින්කමක් කරනවා නම් ඒක අමෘතය දුන්නා වගේ කියලා. සම්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ මේකයි. සියලු දානයන් අතුරින් ධර්ම දාන උතුම් කියලා දේශනා කළේ මේකයි. ඉතින් ආමිසවත් මේ අසෙන් අපිට දන් දෙන්න පුළුවන් අභය දානය, ඒ වගේම ධර්ම දානමය වශයෙන් ටිකෙන් ටික දානය පුරුදු කරන්න පුළුවන්. මේ දානය අපි කොයිතරම් සැදැහැසිතෙන් ගෞරවයෙන් බුද්ධිමත්ව අවංකව දෙනවාද කියන කාරණේ මත අපිට තව සුවිශේෂී දෙයක් හමු වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට ලැබෙනවා. අනේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අපට ලැබෙන ඊටාම වටිනාම දේ තමයි අපේ සිත දියුණු කරන මාර්ගය කල්යාණ මිත්‍රයන්ගෙන් අසා දැනගන්න ලැබෙනවා. නැත්නම් අපට ආර්යසංගික මාර්ගය අසා දැනගන්න ලැබෙනවා. අන්නේ අවබෝධයන් සමගම අපි දැන් බාහිරට දන් දීලා අපි ආරම්භ කරු මේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම අපේ පැත්තට අපි හැරෙනවා. අපේ සිත ඉහළම මට්ටමට දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන අපි බලනවා. අන්න එතෙන්දී සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපට හමු වෙනවා. අපි තාම දුරට කායික වාචික සංවරයෙන් ඉන්නවා. ඒ වගේම හිත සමාධිමත් කරගන්නවා. බුද්ධ ආනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ආදී සමත භාවනාවක් උපයෝගී කරගෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව උපයෝගී කරගෙන අපි නිතර හිත පිරිසිදුව තියාගන්නවා. ලෝකයට මෛත්‍රිය වඩනවා. ලෝකයේ තුල කරන්න පුළුවන් ඉහළම කුසල විදිහට සඳහන් කළේ මෛත්‍රිය වැඩීම. ඒ මෛත්‍රිය අපි පුහුණු කරනවා නම් අපේ සමස්ත ජීවිතය අනිසියලම ගුණාංග ටික નિરાයාසයෙන්ම වැඩෙනවා. මෙන්න මෙතනුණු තියෙන කාලයට ගිහිල්ලා බුදුහම සඳහන් කරනවා යක්ක පටවේච ආපෝච තේජෝ වායෝ නගහදති. යම්කිසි තැනක මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප පිහිටන් නැති තැනක් තියෙනවා නම් ඇසුරු නොකරන තැනක් තියෙනවා නම් අන්න ඒ තැන දක්වාම අපේ හිත දිනු කරන්නට ඕන. මෙන්න මෙතෙන්ට තමයි අපි සම්පූර්ණ ශක්තිය, නුවණ, සිහිය, ප්‍රඥාව යොදවන්නට ඕන. අපි සාමාන්‍ය ලෝකයේ ඉන්නේ මේ සතර මහා භූත රූප ඇසුරු කළා. අපි ඇසුරු කරන බඩු භාණ්ඩ පුද්ගලයන් ඇසුරු කළා තමයි ඒ තුල තමයි අපේ හිත නිතරම තියෙන්නේ. අන්න ඒ ඉන්නකන් අපේ සංසාර චක්‍රය තුල භවය තුල ඉන්නේ. අනේ භවයෙන් නිදහස් වෙන මාර්ගය ලෙස බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම. අපි ඇසෙන රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මේ දකින රූපය ඇසෙන් වර්තමානයේ දැකලා ඒ නිරුද්ධ වෙච්ච රූපයක් දැන් මේ මනසින් දකින්නේ. ඒ මනසින් දකින අවස්ථාවේදී ඒ රූපය නිරුද්ධ වෙලායි තියෙන්නේ කියලා දැනගත්තොත් අනෙතෙන්ත තමයි කියන්නේ යත්ත පටවේජ ආපෝ වායෝ නගහදති කියලා. යම් කිසි තැනක පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප පිහිටාන් නොතිබෙනව නම් ඒ වගේම පටිගං රූප සංඥංච එත්තේ සාචිතේ ජඨං කියලා සඳහන් කළා. ඒ කිසිම තැනක සිත නොපිහිටන ආකාරයට අපට හිත පිහිටවා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ හැම මොහොතින් වර්තමානයේහි කුමක් සිහි වුණත් අපි දැනගත්තොත් මේ සිහි කරන්නේ මනසින් කියලා. ඒ මනසින් සිහි කරන අවස්ථාවේදී අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අභ්‍යන්තර ආයතන පහත් බාහිර අරමුණු පහත් නිරුද්ධ වෙච්ච ලෝකයක අපි මේ මනසින් මේ වහඳුනාගන්නේ කියලා දකින්න දක්ෂනෝතින් මෙන්න මෙතන තමයි ජරා මරණ වලින් නිදහසෙන් මාර්ගය ලෙස දේශනා කළේ. දවසට එක විනාඩි භාගයක් හරි මෙන්න මේ යථාර්ථය සිහි කරන්නට ඕන. මෙන්න මේ සිහි කරන මොහොත තමයි ඇත්තටම අපි බුද්ධ ශාසනයක් තුළ ප්‍රයෝජන ගන්න අවස්ථාව. මේක තමයි බුදුරජාණන් වහන්සේ පටිසෝධගාමී නිපුණං දුද්දසං අරුන් කියලා දේශනා කළේ. සාමාන්‍ය ලෝකයා යන ගමනමකට වඩා උඩුගම් පලා යන ඉහළට ගමන් කරන දර්ශනයක් කියලා දේශනා කළේ මේකයි. ඒක නිපුණං, ඒක ඉතාම නුවණින් තේරුම් ගන්න ඕන දෙයක්. දුද්දසං අනෝ, ඒක දකින්න අමාරුයි. අනෝ, ඉතාම සියුම්. මෙන්න මේ උඩුගම් පලා යන නිපුණ වූ දුද්දස වූ ඉතාම සියුම් වූ දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ දර්ශන අපි තේරුම් ගන්න අපි දක්ෂයි. ඒක අසහා දැනගන්න වගේම හැකිතාක් දුරට එක මොහොතක් හරි මෙන්න මේ දර්ශනය තුළ ඉන්න පුළුවන් නම් අපි හැම දෙයක්ම තේරුම් ගන්නේ මනසින්. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී රූපය නිරුද්ධ වෙලා ඒ තේරුම් ගන්න මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන මනසක් අපි මේ පරිහරණය කරන්න කියලා තේරුම් ගත්තොත් අපට මේ ලෝකෙම නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේකයි අභ්‍යන්තර සහ බාහිර ගැටළු වලින් සම්පූර්ණ නිදහස් වෙන මාවත ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේකයි. සීලේ පිහිටලා සතිය නැත්තම් සමාධිය හා ප්‍රඥාව දිනු කරන්නේ නැහැ කියලා දේශනා කළේ මේකයි. මේ සඳහා අපි තියෙන හැම පියවරක් පාසාම අපි සතිමත් බව පුහුණු කරන්නට ඕන. කායිකව අපි මේක පුහුණු කළ සකමන් භාවනාවෙන් ඒක ඉහළටම පුරුදු කරන අවස්ථාවක් තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. හුස්ම ගන්නකොට පිට කරනකොට මෙන්න මේ සිහියත් එක්ක අපිට කරන්න පුළුවන් නම් අපි දක්ෂ වෙනවා. අනිච්ඡානුපස්සේ විහෙරති අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ විහෙරති පස්ස සිස්සාමීති සික්ඛති. අවසානයේ අපි මෙතෙන්ට එන්න තියෙන කිනුතුනේ. අපි බාහිර කිසිම දෙයක් ගැන ඒ අවස්ථාවේදී යැපෙන්නේ නැහැ, ඩිපෙන්ඩ් වෙලා නැහැ. අපි දන්නවා බාහිර ඥාති මිත්‍රාදීන් දරුවන් දේපල ධනය විතරක් නෙවෙයි අපේ ශරීරය වුණත් වෙනස් වෙන දේවල් අපි අත්හරින දේවල් ගැන අපි දකිනවා. අපිට අවසාන වශයෙන් පිටට තියෙන්නේ අපේම සිත, ධර්මය, අපි ගොඩනගාගත්තු සතිමත් බව. අන්නේ සතිමත් බව ආනාපාන සතියත් එක්ක කරන්න පුළුවන් නම් අන්නේ සතිමත් බවට අනිත්‍ය සංඥාව එකතු කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපි ලබාගත්තු ජීවිතේ ලබා දෙන උපරිම වටිනාකම. මෙතෙන්ට තමයි අපි ඔබේ දෑතින් පූජා කරපු මේ හැම දාන හැන්දක්ම දාන ටිකක්ම ඔබ පූජකලේ ආයු වර්ණ සැප බලමේ කරුණු ලබාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් මේ සදහම් මඟ විවර කරගෙන ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළම පියවර කරා පියවර තබන්නටයි මේ හැම දෙයක්ම අප සිදු කරන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබ ආද දෙන සිත කලාව මේ දාන වෙතින්කම ඔබේ ජීවිතයට නිරොග් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලබාගෙන වඩා වඩා මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි දාන ආදී පිළිවෙත් පුරන්නට සීල ආදී ප්‍රතිපදි සම්පූර්ණ කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.